විදියට අද දවස බාර අරගෙන මේ දානමය පින්කමත් එක්කලා ඔබ හැම වර්ෂයකදීම ඒ වස් කාලය තුල වස්වසා වැඩවාසය කරන ස්වාමින් වහන්සේලාට අවශ්‍යම කරන ඒ ස්වාමින් වහන්සේට පෞද්ගලිකව අවශ්‍ය කරන උපකරණ ඒ අවශ්‍යතාවයන් හොයලා බලලා විශේෂ පූජාවක් කිරීම බොහෝ කාලෙකින්දලා කරන ඒ උතුම් පින්කමක්. ඉතින් නිතර නිතරම හැම මොහොතකම විහාරස්ථානයේ සියලුම කටයුතු පයා බලලා ඒ ස්වාමීන් වහන්සේලාට අවශ්‍ය කරන දානය ආහාර පාන සිල්පසෙම අපෝපස්ථාන කරන අතරේ විහාරස්ථානයේ ඒ සංවර්ධන කටයුතු කරන අතරේ ඒ පින්කම් අතර නිතර නිතර කරන පින්කම් අතර මේ පින්කමත් ඔබේ ජීවිතේ කරන පින්කමක්. එනිසා මේ වස් කාලය තුල වැඩවාසය කරන ස්වාමීන් වහන්සේලාට අවශ්‍ය කරන උපකරණ හැටියට මේ පරිස්කාර සූදානම් කරලා අද මේ දානමය පින්කමත් එක්කම ඒ මාහිමි මහා පින්කමත් සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන වෙලාව. ඉතින් ඒ නිසා අපේ ජීවිතයේ තුල විශේෂයෙන් පින්කම් පින පිළිබඳව කුසලයේ පිළිබඳව මනා අවබෝධයක් තිබෙන පින්වත් හැම දිනෙකම හැම කෙනෙක්ම කුමක් හෝ අරමුණක් මූලික කරගෙන පින් සිතුවිල්ල කුසල් සිතුවිල්ලක් උපදවන්න පුළුවන් නම් ඒ මොහොත තමන්ගේ ජීවිතයට ලැබුණු භාග්‍යයක් කොට සලකලා තමන්ගේ ජීවිතයටත් සසර ගමනටත් ආශිර්වාදයක් වෙන බව දැනගෙන ඒ වගේම සියලු දෙනාටම ඒක යහපතක් වෙන බව දැන නිසා හැම වෙලාවකම පින් සිතුවිල්ල කුසල සිතුවිල්ල උපදවා ගන්න කටයුතු කරනවා. ඉතින් ඒ නිතර නිතර කරන පින්කම් අතරෙහි අද මේ කරන්නේ එබඳු මාහිමි මහා පින්කමක් කියලා අප්‍රමාණ සතුටු වෙන්න. ඒ සතුටු වෙමින් මේ වෙලාවේ ඔබේ දෑතින් සකස් කළ දානේ ඒ මුල් කොටස ප්‍රභාගය ලෝතුරු භාග්‍යවත් බුදු පියාණන් වහන්සේලා උදෙසා පූජා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ දානමය පින්කමෙන් බුද්ධ වන්දනාමය බුද්ධ පූජාමය පින්කම දානමය පින්කමෙන් මේ වස් කාලය තුල සිද්ධ කරන මේ උතුම් පරිස්කාර පූජාවෙන් උපදවා ගන්නා උදාර පින කුසලය මේ වැඩ ඉන්න ඒ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලාට නිදුක් භාවයෙන් නිරෝගී භාවයෙන් දිගාසිරි සම්පත්තිය පිණිස හේතු වේවා ආශිර්වාදයක් වේවා. උන්වහන්සේලාගේ ඒ ශාසනික අරමුණු සඵල කරගෙන උතුම් නිවන් අවබෝධ කරගන්න මේ පින් උන්වහන්සේලාට ශක්තිය බලයක් ආශිර්වාදයක් වේවා. ඒ වගේම ඒ උන්වහන්සේලාට සිව්පසෙන් යට උපස්ථාන කරන දායක පින්නතුන් අතර පින්නතුන් ඒ කැපකරු දායකයන් හැටියට කටයුතු කරමින් ඒ කටයුතු කරන අජිත් මහත්මටත් මල්කී නෝනටත් ඒ වගේම දරුවන්ටත් ඒ චන්ද්‍රක් ඇතුළු පින්වත් සියලුම දෙනාට මේ පින් බලයෙන් නිදුක් භාවයේ නිරෝගී භාවයේ දිගාසිරි සම්පත්තිය වේවා. ඔබේ ජීවිතේ තවත් බොහෝ කුසල් වඩන්න අවශ්‍ය කායික සුවපත් බව ඇති වේවා, මානසික සුවපත් බව ඇති වේවා, සියලු ශාන්තිය ලැබ උදා වේවා. ධර්මාවබෝධයේ පිණිස මේ පින් මේ කුසල් උපනිශ්‍රේ වේවා කියන අරමුණත් ඇති කරගෙන අපි බුද්ධ වන්දනාව බුද්ධ පූජාව සිද්ධ කරමු. ස්වාමීන් වහන්සේලා එකට ගාථාවන් කියමු. සාදු සාදු සාදු නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඉති පිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ ඔබේ ජීවිතයේ පුණ්‍ය කර්මයන් එක්ක එකතු කරගන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ පින්තුන් නිරතුරුව ස්වාමීන් වහන්සේලා ඇසුරු කරමින් විහාරස්ථානය ඇසුරු කරමින් අප්‍රමාණව පින්කම් කරන පින්තුන්. ඉතින් නිරතුරුව විහාරස්ථානයේ දියුණුව ස්වාමීන් වහන්සේලාගේ දියුණුව කැමැත්තෙන් කටයුතු කරන පින්තුන්. ඒ නිසාම තමයි මේ පින්කම් නිරතුරුව සංවිධානය කරන්නේ. එනිසාද මේ ස්වාමීන් වහන්සේට අවශ්‍ය කරන ඒ පුද පිළිකර ආදිය විශේෂයෙන්ම සූදානම් කරලා සම්බුදු පූජා ආදිය සිදු කරලා ස්වාමීන් වහන්සේලා කැමති විදිහට දානයට පඩමවන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔබ මේ පින්කම ස්වාමීන් වහන්සේලා කීපනමක් අරමුණු කරගෙන සිදු කළා. නිරන්තරව අප කල්පනා කරනවා ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් දෙයක් පූජා කරනකොට මේ සමස්ත ගෞතම සම්බුද්ධ ශාසනය වැඩ සිටිය සියලුම ස්වාමීන් වහන්සේ වෙනුවෙන් අප මේ දානය පූජා කරන්නේ කියන හැඟීම ඇති කර ගන්නට ඕන. අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගෙන් ආරම්භ වෙලා සේරුත් මොගලන් ආදී මහරහතන් වහන්සේලාගෙන් සෝගමාන වෙලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වැනි උතුම් ස්වාමීන් වහන්සේලාගෙන් ඊටම ශක්තිමත් පදනමක් දැමුවා වූ මේ ගෞතම සම්බුද්ධ ශාසනය, ඊළඟට මහා මහින්ද ස්වාමීන් වහන්සේ වැනි ස්වාමීන් වහන්සේලාගෙන් දීප ව්‍යාප්ත වෙච්ච, ඒ වගේම මහා ආරිට වැනි ස්වාමීන් වහන්සේලාගෙන් ශ්‍රී ලංකා ද්වීපය තුළ මුල් බැසගත්තු මේ ගෞතම සම්බුද්ධ ශාසනය විසිතුරු කළ අතීතයේ වැඩ සිටිය වර්තමානයේ ලෝකුරා වැඩ සිටින අනාගතයේ මේ ශාසනයට ඇතුළත් වන කියන සියලුම ස්වාමීන් වහන්සේ වෙනුවෙන් මේ දානීය පූජා කරමු, පූජා වේවා. එසේ පූජා කිරීමෙන් ජනගහනා වූ මේ උතුම් කුසල හේතුවෙන් මේ ස්වාමීන් වහන්සේලා හැම දිනාටම නිදුක් නිරෝගී සම්පන්නිය කියන ජීවනයේ සැලසේවා. ඒ වගේම අජිත් මහත්මයා, මාලිකනෝනා, දරුවන්, ඒ වගේම චන්ද්‍රක් ඇතුළු ඒ පවුලේ හැම දිනාටම සෙත සාන්තිය යහපත දිගාසි සම්පත් සඳහාත්, ඒ වගේම පින් කැමති වන සියලු සත්ඥයන්ට මේ දින පුණ්‍යානුමෝදනා පිණිසත්, මලගේ ඥාතීන්ට පුණ්‍යානුමෝදනා පිණිසත් මේ දානමේ පින්කම මේ සූදානම් කළා වූ සියලු දානෝපකරණ මහා සංඝරත්නය වෙනුවෙන් පූජා කරමු, පූජා වේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ හැටියට වාක්‍යය කියන දානේ පූජා කරමු. ඉමන් දානං භික්ඛෝ සංඝස්සදේම, ඉමන් දානං භික්ඛෝ සංඝස්සදේම, ඉමන් දානං භික්ඛෝ සංඝස්සදේම, ඉච්ඡිතං පත්තිතං තුයං ඉප්පමේව සමිජ්ජතු සම්දේ සංකප්පා ඡන්දෝ පන්න රසියත ආයුරෝග්‍ය සම්පන්ති සග්ග සම්පත්ති අතෝ නිම්මාන සම්පන්ති මිනාතේ සමිජ්ජතු. හොඳයි පින්නතුනි, අද මෙයන්ටන් ඉමාත් ශ්‍රද්ධාවෙන් සිදු කරන්න බලාපොරොත්තු වන දානමය පින්කමයි මේ මැනවින් සිදු කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගිහි පින්නතුනොත් දායකයනොත් අතර කොහොමද සම්බන්ධතාවය පැවැත්වෙන්න ඕන කියලා. ස්වාමීන් වහන්සේලා හැටියට අපේ ජීවිත පැවැත්වෙන්නේ ඒ ගිහි පින්නතුන් දෙන සිව්පස්සේ මත. ඒ වගේම ගිහි පින්නතුන් ස්වාමීන් වහන්සේලා ඇසුරු කරද්දී මෛත්‍රී සාගත කාය කර්මයෙන්, මෛත්‍රී සාගත වචී කර්මයෙන්, මෛත්‍රී සාගත මනෝ කර්මයෙන් ස්වාමීන් වහන්සේලා ඇසුරු කළ යුතු ආකාරය ධර්මයේ සඳහන් කරනවා. ඉතින් ඒ වගේ මෛත්‍රියෙන් ස්වාමීන් වහන්සේ වෙනුවෙන් සිව්පස්සේ පූජා කරනකොට ස්වාමීන් වහන්සේලාගේ ලොකු යුතුකමක් තියෙනවා. ධර්ම දානමය පින්කම් වශයෙන් ධර්මයෙන් ඒකේ පින්නතට අනුශාසනා කිරීම, ඒකාන්තයෙන් සුභතිගාමි මාර්ගය පෙන්වීමත්, අනිත් පැත්තෙන් නිවන් මඟ පෙන්වීමත් ඒ ස්වාමීන් වහන්සේලාගේ වගකීම වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ වශයෙන් කුසලයේ ඉහෙලටම දිනු කරගත හැකි ආකාර 8ක් දේශනා කළා. ඒ තමයි බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, සීලානුස්සති, චාගානුස්සති, දේවතානුස්සති කියලා නිතර සිහි කළ යුතු කාරණා හයක් ගැන. බුදුරජාණන් වහන්සේ ගැන සිහි කිරීම, ධර්මය ගැන සිහි කිරීම, සංඝයා ගැන සිහි කිරීම, තමාර ගැන සීලය ගැන නිතර සිහි කිරීම, තමන් දෙනා වූ දානය ගැන නිතර සිහිපත් කිරීම, ඒ වගේම දෙවියන්ගේ ගුණ, දිවිලෝකී ඉපදුනේ ශ්‍රද්ධා සීලාදී ගුණයන් සම්පූර්ණ කළ නේද කියලා ඒ දෙවියන් බ්‍රහ්මයන්ගේ ගුණ සිහිපත් කිරීම මෙන්න මේ කාරණාට නිරතුරුව පින් සිදුවෙන පුණ්‍ය ගංගාට පිළිදෙඩ දේශනා කළා. අනිත් පැත්තෙන් ඒ ලෞකික කුසලිය සාර්ථක කර ගන්න ගමන් අනිත් පැත්තෙන් ආර්ය ශ්‍රණික මාර්ගයේ සම්මාදිට්ඨිය ආදී මේ අංගාට නිරතුරුව සිහිපත් කරමින් ඒ අංගාට තුළ අඛණ්ඩවපි ඉදිරියට ගමන් කරන්නට ඕන. ඒ අතර සම්මාසතිය ප්‍රධාන කාරණයක් විදිහට දැක්වෙනවා. ඉතින් ගිහි පිළිවෙතෙන් හැටියට ස්වාමීන් වහන්සේ හැටියට අපේ හැම දිනාගේ මාධ්‍යහත්ව දිනෝ කියලා කියන්නේ මේ ආරස්තිංග මාර්ගයේ ගමන් කිරීම. ඉතින් ඒ සඳහා ඔබ අප හැම දිනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය, දිගාසිරි සම්පත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. රැස් කරගත් නියුතුම් කුසල හේතුයෙන් පිළිවෙතන මිනිගිය දෙමෝපියාලේ කිසියම් පිරිසක් පින් අපේක්ෂාවෙන් සිටින්නම් ඒ සියලු දෙනා මේ දිනට සුවපත්ත්වවා කියන ප්‍රාර්ථනාවෙන් අපි සාදු කියලා පින් අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. සම්මද සිද්දීනොත් මේ පින් අනුමෝදන්ව පින්තුගේ සියලු දෙනාම කටයුතු සිදු කරන්නට දෙවියන්ගේ ආශිර්වාදය ඇසල සේවා කියන ප්‍රතිමෙන් දෙවියන්ට අපි පින් අනුමෝදන් කිරීමක් වශයෙන් සාදුකාරය පවත්වමු. සාදු සාදු සාදු. අලි මහත්මා මල්කිනෝනා බොහොමත්ම සතුටට පත් ගන්න අද දින තමන් සිදු කරන පින්කම් මාලාවේ ඉතාම ලස්සන පින්කමක් පැනවීම සිදු කරගෙන ලැබුණා කියලා මේ උතුම් පින්කම හේතුෙන් ඔබ හැම දිනටම මෙලොවසින් ගිදු නිරෝගී සම්පන්නිය චිර ජීවනයේ සැලසේවා. සසර ජීවිතයේ සෝපන් භාවයත් ප්‍රාර්ථනා කරනු උතුම් නිවන් සුවයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. ස්වාමීන් වහන්සේලා ඔබ හැම දිනටම සියත් ප්‍රාර්ථනා කරමින් සෙන්හාතා ප්‍රකාශ කරමින් පිළිදේශනා කරමින් ආශිර්වාද කරනවා. එසේම වේවා කියන ශ්‍රද්ධාවෙන් විශ්වාසයෙන් ඉන්නවකට දෙන්න. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. යං කිංචි වෙන්තං හිදවා පුරං වා සංගේ රතනං පනීතං නනෝ සමන්නත්ති තථාගතේන ඉදම්පි බුද්දේ රතනං පනීතං ඒතේන සච්චේන සුවන්ති හෝතු අයං විරාගං අමතං පනීතං යදජ්ජකා සංඛේ මුනි සමාහිතෝ නතේන ධම්මේන සමත්තිකින් ඉදම්පි ධම්මේ රතනං පනීතං ඒතේන සච්චේන සුවන්ති හෝතු කීනම් පුරාණං නවන්නත්ති සම්භවං විරත්ත චින්තා ආයතිකේ භවස්මින් තේ කීන අවිරුල් හිජ්ජන්දා නිර්වන්ති දීරෝ යතායම් පදීකෝ ඉදම්පි සංගේ රතනං පනීතං ඒතේන සුවන්ති හෝතු ඒතේන සච්ච වජ්ජේන පාතු ත්වං රතනන්තයං ඒතේන සච්ච වජ්ජේන පාතු ත්වං රතනන්තයං ඒතේන සච්ච වජ්ජේන පාතු ත්වං රතනන්තයං අරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අභිසමිච්ච සම්පෝ උජෝජ සෝජෝජ සුවචෝ චන්ස මුදුවනති සන්තුස්ස කෝච සුකරෝච අප්පකින්චෝච සල්ලෝක වුන්ති සන්තින්ද්‍රියෝච නිපකෝච අප්පගබ්බු කුලේසු අනනු කින්දෝ නච කුන්දං සමාචරේ කිංචේන විඤ්ඤෝ පරේ උපවදෙයුම් සුඛිනෝ මිනෝන්තු සම්මේ සන්තා භවන්තු සුඛිතාන්තය කේකේ පාන භූතං තේ තසාවාතාවරාවාන දීඝාවයි මහන්තාවා මජ්ජිමා රස්ස කානුකතුලා දිට්ඨාවයිව අද්දිට්ඨා වසන්ති අවිදූරේ භූතාවා සම්භවේසීවා සම්මේ සත්තා භවන්තු සුඛිතාන්තාන පරෝ මරන්නේ කුන්දේත නාති මඤ්ඤේත කන්දචිනං පංචේ ව්‍යාරෝසනා පටිග සංඥානාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛමිච්ඡය මාතායතානියම් පුත්තං ආයුසායේත පුන්ත මනුරක්කේ එවංති සම්බ භූතේසු මාන සංගාවේ අපරිමානං මෙත්තං ච සබ්බ ලෝකස්මින් මාන සංභාවේ අපරිමානං මුන්දං අදෝ ච තිරියං ච අසම්බාධං අවීරං අසපත්තං තිට්ඨං චරං නිසින්නෝ වාසයානුවා යාවතං ස විගතමින්දෝ ඒතං සසින් අදිත්තේය බ්‍රහ්මමේතං විහාරං ඉදමාහෝ දික්ඛින් ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනේය ගේදං නහි ජාතු ගම්බසීයං පුනරේති තේන සංච වඤ්ඤේන සන්තිතේ හෝතු සබ්බදා ඒතේන සංච වඤ්ඤේන සම්බ රෝගෝ විනංසතු ඒතේන සංච වඤ්ඤේන හෝතු තේ ජය මංගලං අලිවාදන සීලිස නිච්ඡං වන්දාපචායිනෝ චන්තාරෝ ධම්මා වඩ්ඩංති ආයුවන්නෝ සුභං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්තිමේව ච අතෝ නිබ්බාන සම්පන්ති මිනාතේ සමිජ්ජතු.